අපි මේ වැඩවලදී කැඳෙව්වේ එක පැත්තකින් දවස් 120ක් බලාගෙන ඉඳලා ඒ වගේම ඇමතිවරයා දිගටම සාකච්ඡා මගහැරලා පැය 4ක සංකේත වැඩවලදී ක්‍රියාත්මක කළ ඊළඟ ක්‍රියාමාර්ගයක් ලෙස අත්‍යවශ්‍ය සේවා කටයුතු කරන්න අපි තීරණයක් අරගෙන තිබුණා. මෙවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳ වග කියන්න ඕන රාජසේනාවත් ඇමතිවරයා. දැන් අද හමුදාව යොදාගෙන මේ වැඩ ආවරණය කරන්න උත්සාහ කරනවා. කලින් කිව්වා මේක සාර්ථක වෙන්නේ නැහැ. ඔය කියන සමිතියේ වැඩවලදී කරන්න බෑ. දැන් හමුදාව විශාල ප්‍රමාණයක් යොදවලා තියෙනවා. රාජසේනාවත් ඇමතිවරයා රාජපක්ෂරට විශාල ප්‍රහාරයක් දීලා තමයි එළියට ආවේ. හැබැයි ඒ දේවල් එලෙසම දැන් කරන නිසා එතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳව අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉස්සරහට 10,000ක සෙනඟක් ගේන්න. ඒක තමයි ඒගොල්ලන්ට තේරෙන භාෂාව. අරගෙන ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ ඇමතිවරයාගෙන් සාකච්ඡාවක් ගන්න.